ඒ සන්දිවාකරන්න ගෞරවනීය ආමරණ වහන්සේලාගෙන් අවසරයි. සැදහවත් වාසනාවන්ත පින්තුනි, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ බෝරවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයේ මාසිකව සිදු කෙරෙන සදහම් වැඩසටහනටයි පින්තුන් සහභාගී වී සිටින්නේ. අද 2025 වර්ෂයේ ඇසළ මාසයේ මුල්ම සතියේ ඉරු දින පැවැත්වෙන වැඩසටහනටයි ඔබ මේ සහභාගී සිටින්නේ. ඉතින් ඔබ හැම දිනෙකම බොහෝ දුරකට ගෙවාගෙන මේ දිනේ වෙන් කරගෙන පැමිණියේ ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්න. අනේ අදහස මගේම හිතේ තියාගන්නට ඕන. උදෑසන පටන් මේ වැඩසටහන අවසන් වෙන මොහොත දක්වාම ඔබ ඇගිතාන් දුරට ඔබේම හිත දියුණු කර ගැනීම සඳහාම මේ කාලය වෙන් කරගන්නට උත්සාහ ගන්නට ඕන. එහිදී ඔබේ දියුණුව වගේම අනිත් හැමදෙනාම ඒ අපේක්ෂාවෙන් තමයි මෙතෙන්ට පැමිණලා ඉන්නේ. අන්නේ අයටත් ඔබ උදව් කරන්න ඕන. එයට කිසිදු බාධාවක් නොවන විදිහට ඔබේ සිත, කය, වචනය අද දවස පුරාම මෙහෙවන්නට ඕන. ඒකේ ප්‍රධානම දෙයක් තමයි නිහඬභාවය කියන කාරණය. අද අප ගෙදරදී වෙනද කතා කරන දේවල් නෙවෙයි කතා කරන්නේ. අද තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඔබ කොයිතරම් දුරට දියුණු කරනවාද කියලා බලන ප්‍රධානතම දේ තමයි ඔබේ වචනයේ තියෙන සමරභාවය. ඒක හොඳින්ම මේ දවස පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒක ඔබට යහපත, අනිත් අයටත් ඒක යහපත වෙනවා. පින්තුනේ, අප ධර්මය කියන මේ පුහුණු කරන්නේ අපේ හිත දිනු කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකිත්ත පරියෝධපනං කියලා. සිය සිත සංවර කර ගැනීම, දමනය කර ගැනීම තමයි සම්පූර්ණයෙන්ම ධර්මය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. සකිත්ත පරියෝධපනං, තමගේ සිත රැක ගැනීම, සිත ආරක්ෂා කර ගැනීම, සිත පිරිසුදු කර ගැනීම කියන කාරණේ. ඇයි අප එහෙම කළ යුත්තේ? අපේ සමස්ත ජීවිතයේ ඒකායන බලපොරොත්තුව සතුට සැනසීම රහා කර ගැනීම. අප කොයිතරම් දුරට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනවාද කියන කාරණේ තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපේ හිත කොයිතරම් දුරට පිරිසිදුව තියාගන්නවාද කියන කාරණය. සකිත පරියෝධපනං කියන එකෙන් ආරම්භ වෙලා ධර්මයේ සඳහන් වෙනවා මනසාචේ පසන්නේන භාසතේ වා කරවති වා කියන කාරණය. පිරිසිදු වූ සිතින් අප යමක් හිතනවද, යමක් කරනවද, යමක් කියනවද, අන්න ඒක තමන්ට යහපත පිණිස පවතිනවා, සැපගෙන දෙනවා කියන කාරණය. පින්තුනේ, මේ සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසන රාශියක් ධර්මයේ තුල සිදු කළ තියෙනවා. අනේ සියලුම අනුශාසනාවල හරය පදනම තමයි මූලික කුරුණු දෙක තමයි එකතිකින් මෛත්‍රිය, අනිත් අතින් සතිපට්ඨානය කියන කාරණේ. මුළු බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනා දියුණු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දියුණු කිරීම. අපි කොයිතරම් දුරට මානසිකව සැනසීමට පත් වුණාද, පත්වෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධක දෙක මෙන්න මේ කාරණා දෙක. අප කොයිතරම් දුරට ජීවිත කාලය තුළ සීල සත්ව සුවපත් වෙනවා කියන මෙසිතිවිලි ඇති කරගෙන අනේ මෛත්‍රී සිටින යුක්තව එක සිතින් සිතන විතරක් නෙවෙයි මෙත්තා සාගත කාය කම්මේන, මෙත්තා සාගත වචී කම්මේන, මෙත්තා සාගත මනෝ කම්මේන කියපු විදිහට මෛත්‍රී සාගත කාය වචී මනෝ කර්මයන්ගෙන් යුක්ත වෙන්නට ඕන. පින්නතුනි මේ ගැන අපි නැවත නැවත සිතල බලන්න ඕන. තමන් කොයිතරම් අනිත් කෙනෙක් කෙරෙහි මෛත්‍රී සාගත වෙනවද කියන එක. ඒක දින වෙන අන්තිමටම යම් කෙනෙක් දිහා දකිනකොටම යම් කෙනෙක් මතක් වෙනකොට යම් කෙනෙක්ගේ හඬක් ඇහෙනකොට යම් කෙනෙක්ගේ දුරකථනයක් නාද වෙනකොටත් එහෙම බලන්න. මේ මගේම දරුවා කියන හැඟීමෙන් බලන්න. එතකොට ප්‍රශ්න හුඟා විසඳිලා තියෙනවා. කෙනෙක්ගෙන් වරදක් අඩුපාඩුවක් වෙනකොට එයාගෙන බලන්න මේ මගේ දරුවා කියන හැඟීමෙන්. මෙන්න මෙතෙන් කෙනකම පින්නතුනි අප මානසිකවත් කායිකවත් දිනු වෙනට ඕන. වාචිකවත් දිනු වෙනට ඕන. අනිත් කාරණේ තමයි සතිපට්ඨානය කියන කාරණය. ඒ ආරම්භක පියවර සති නිමිත්ත කියන කාරණය. වර්තමානයේ තුල සිත පවත්වා ගැනීම කියන කාරණය. ධර්මයේ සඳහන් වෙනවා පරිමුඛං සති නුපට්ඨවත්වා කියලා. තමන්ගේ සිහිය මේ මොහොන අභිමුඛ කොට පවත්වා ගන්න කියලා. එහෙදී විශේෂයෙන් දක්වනවා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණය. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නේ. මේක සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ ආනාපාන සති භාවනා කරන කලින් සිහිය තේරීමේ ක්‍රමයක් විදිහට විතරයි අපි මේක දක්වන්නේ. නමුත් වෙනතුනේ සමස්ත බුදුදහම කියන්නේ සතිය, සතිපට්ඨානය, සතිඉන්ද්‍රිය, සතිපලය, සත්සම්පඤ්ඤෝස්සේ සම්මා සතිය කරා යන මේ ආධ්‍යාත්මික ගමන වගේදී මේ සති නිමෙත කියන එක සුවිශාල දායකත්වයක් දක්වනවා. සති නිමෙත තුළ හිත පිහිටවාගෙන තමයි අපි ආනාපාන සති භාවනා ආරම්භ කරන්නේ. සති නිමෙත තුළ හිත තියාගෙන තමයි ඒක ආරම්භ කළ තමයි අප බුද්ධ අනුසතිය වඩන්නේ, ධම්ම අනුසතිය වඩන්නේ, වෙනත් භාවනා කමඨණක් කරන්නක් කරන්නේ, ධාතු මනසිකාරය, මනන් සතිය, පටිච්චෝල සංඥාව, ඉරියාපත. මේ මොහොත ආරම්භ කරන්නේ මුලින්ම මේ සති නිමෙතන හිත කියලා. මුලින් අපි භෞතික ප්‍රදේශයක් විදිහට නාසය ආශ්‍රිතව හිතින් හිතනවා. එහෙන් බලන්නේ නැහැ. හිතින් හිතන දැන් මගේ හිත තියෙන මෙතනයි කියලා. අන්නෙන් හිත තියාගෙන තමයි ආනාපාන සතිය කරන්න පටන් ගන්න. එහෙම භාවනා කමටහන පටන් අරන් අප දිගින් දිගටම කරනකොට මේ සති නිමිත්ත ටිකෙන් ටික සිවුම් වෙලා ගිහිල්ලා අර භාවනා කමටහනට වැඩි අවධානයක් කොම වෙනවා. ඊට පස්සේ පින්නතුනේ අප අර භාවනා කමඨාන නිමාට පත් කරලා පස්සේ මොකද වෙන්නේ? නැවත අපි සති නිමෙත දෙනවා. ඊට පස්සේ සති නිමෙත ඉන්නේ. එතකොට හැම වෙලාවෙම අප සිහියෙන් ඉන්නේ. අපි මොනවක් කළා, මොනවක් කිව්වද, මොනවක් හිතුවද මේ සිහියත් එක්කයි ඉන්නේ. අන්නේම සිහිය තියනවා කියන්නේ තමන්ගේ හිතට ක්ලේශයක් එනකොටම තමන් දන්නවා මේ වෙලාවේ තමන් හිතේ තියෙන්නේ මොන වගේ ක්ලේශයක්ද කියලා දන්නවා. සරාගම් වාචිත්තං, වේතරාගම් වාචිත්තං ආදි වශයෙන් ඕනෑම ක්ලේශයක් තමන් වෙත එනකොට තමන්ගේ ස්වභාවය දන්නවා. ඒක තමන්ට ලොකු උපකාරයක් වෙනවා. එනිසා මෙන්න මේ විදිහට එක පැත්තකින් මෛත්‍රී භාවනා දියුණු කිරීම අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කළා. බුදුදහම වඩන්න පුළුවන් සීලෝම ගුණධම්. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර විදිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරෂ්ඨික මාර්ගය කියන මේ සියලුම ධර්ම කාරණා වැඩෙන මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පින්තුනි, අද දවස පුරාම ඔබට එන හැම දෙයක් අභියසම මෙන්න මේ සිතිවිලි දෙකෙන් එහෙට ඉනට උත්සාහ කරන්න. අද දවස පුරාම සියලු සත්ත්වෝ සෝපත්ත්වා කියන මෙසිතින් වාසය කරන්න උත්සාහ ගන්න. ඒ වගේම සති නිමිත තුළ ඉන්න. අන්නේ සති නිමිත තුළ ඉඳගෙනම බණ උත්සාහ ගන්න. ඔබ එහෙම කළොත්ින් ඔබ අද ඇස් දෙක පියාගෙන භාවනා කරත් ඔබට මේ ඇහෙන හැම දහම් හදයක් ආසාම ඔබේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වැඩෙනවා. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ ආරණකට යනවන ගිහල වැඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන හිටව සාර්ථකයි කියලා නේ. හාමුදුරුවෝ වැඩිපුර ඇස් දෙක පියාගෙන භාවනා කරන්න නොකියුවත් කියනවා අද එච්චර භාවනා දෙයක් නැහැ කියලා නේ. පින්නතුනි, භාවනා කියන්නේ සතිය වැඩෙන අවස්ථාව. සතිපට්ඨානෙ වැඩෙන වෙලාව. රාග ద్వේස මොහ දුරු වෙන අවස්ථාව. මේ සම්බුද්ධ ශාසනයේ පින්නතුනි හොඳට මතක තියාගන්න. වැඩි පිළිසක් නිවන් දැක්කේ ඇස් කියන ඇස් දෙක වහගෙන ඉනකොටද? ඇස් දෙක අරගෙන ඉනකොටද? ඇස් දෙක අරගෙන ඉනකොට. ඒක හොඳට මතක තියාගන්න. ඇස් දෙක අරගෙන හොඳට අට්ඨිකත්ව මානසිකත්ව ඕත්සෝතෝ ධම්ම සමාධිකේ විදියට හොඳ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළ වෙලාවේ තමයි බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ පිළිතුර මේ සාසනේ. සරුත් මහින්න වහන්සේ සෝවාන් වුණේ ඇස් දෙක අරගෙන බණ අහන්නේ. මුගලන් හඳුරොත් එහෙමයි. සරුත් රහත්ුණෙත් එහෙමයි. පස්සේ මහා සෝවාන් වුණේ ඇස් දෙක අරගෙන බණ අහන්නේ. පස්සේ මහා නම් රහත් වුණේ ඇස් දෙක අරගෙන අනන්ත ලක්ෂණ සූත්‍රය හද්දී. අනේ නිසා මේ කාරණේ හොඳවම මතක තියාගන්න. ඇතැම් විට ඇස් දෙක වහගෙන සමුදේ දස්සාව වඩනට වඩා වේගෙන් කෙනෙක්ගේ ඇස් දෙක අරගෙන ඉඳිද්දී නිවැරදිවම චතුරාර්ය සත්‍ය මෙත්ත ධර්මයන් ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණයම විමුක්තියක් වෙනවා. ශ්‍රාවකයන් විතරක් නෙවෙයි පින්වතුනි, ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ධර්ම දේශනාව විමුක්තියක් වෙනට ඕන. සූත්‍ර ධර්ම රාශියක් තියෙනවා බුදුදහම තුළ. වික්ෂුන් වහන්සේලා මාර්ගඵල ලැබුවේ ධර්මදේශනා කරනකොට. ධර්මදේශනා කරනකොට ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබලා තියෙනවා. කේමක සූත්‍රය වැනි සූත්‍රවලදී අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය විමුක්තියකට, ධර්මයේ දේශනා කිරීම විමුක්තියකට වෙනවා. පින්තුනි, ලෝකේ කල්පාන්තර ගානකට බරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය අප ලැබවස්තාව. ඒ සම්බුදු ශාසනය ලෝකේට පහළ වෙච්ච මොහොතේ ඔබත් මාත් මේ සුගතියක් ලබාගෙන තියෙන්නේ. මේ ශ්ලෝකය සුගතිය ලබාගත් විතරක් නෙවෙයි, ඒ සුගතිය ලබාගත් මොහොතේ අප පරිපූර්ණ සුගතියක් ලබාගෙන තියෙනවා. ඇතමිට ඔබ දෙන අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලප්තියකින් ඉපදුනා නම් අද අපට මේ ධර්මයේ අහන්න නොලැබෙන්න තිබුණා. මේ හඬම මේ මොහොතේ එන අප්‍රමාණ සත්‍ය මේ වටා පිටරි ඉන්නවා. කුරුල්ලන් ලේනුමගේ සතුන් ඉන්නවා මේ වටේ. නමුත් ඒ කිසිම සත්‍යයකට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මනුෂ්‍යයන්ගෙන් ඉපදුනා කරක් නෙවෙයි වෙනතනේ. නියති මිත්‍යා දෘෂ්ටි පවලකට නොවැටෙන විදියට අප සම්ම දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවාම ඉපදෙලා තියෙනවා. ඒකත් අපේ ලොකු භාගයක් වෙනතනේ. අනිත් පැත්තෙන් ඒ සියලුම ලැබු මොහොතෙහි ඒ ධර්මයේ ආහනට ඒ ධර්මයේ පිළිපදයට නිරෝගී භාවයක් ලැබලා තියෙනවා. සුදුසු පරිසරයක් ලැබලා තියෙනවා. ඒ සඳහා සුදුසු ආර්ථික මට්ටමක් අප ලැබලා තියෙනවා. අද මේ මොහොතේ ධර්මයේ ආහනට ධර්මයේ පිළිපදින් කැමති අප්‍රමාණ සැදැහැ පිළිසා මේ ලෝකෙ තුල ඉන්නවා. ඒ ඇතමිට ලෙඩ දුකින් සාහිය අවස්ථාවක් ඉරලගෙන ඇතැම් දෙයගේ සමීපතම ඥාතීන්ගේ ලෙඩ දුක් වලට එනත් එක ඇතැමිට රෝහලේ ඉන්නවා. ඇතැමිට එහෙම නැති වුණත් දැඩි ආර්ථික දුෂ්කරතා නිසා යන දවස් පහක් වැඩ කළා මදි ඇතැම් ඉරිද ප්‍රස්තාව ගන්න ඉන්නවා. බලන් පිළ තුනේ අතරේ ඔබ කොච්චර වාසනාවන්තද කියලා. ඔබට අද එක දවසක් හරි මාසයකට මේක කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද? ඔව් මේ හැමදේම ලබන්නේ පින්තුනේ අප සංසාර භා තින්කල් තියෙනවා. තින්කල් විතරක් නෙවෙයි ඒ සඳහා ප්‍රාර්ථනා කළ තියෙනවා. හැම තින්කමක්ම කළා. ඉමනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතර සමාගමෝ හෝතු යාවේ බාල කච්චා කියන මෙන්න මේ ප්‍රාර්ථනා අපි කළ තියෙනවා. අන්නේ ඉෂ්ට විපාක ආනිසංස ලැබෙන මේ මොහොත ඒකට කියනවා ඉෂ්ට සම්පත්තිය කියලා. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලැබෙන මොහොත. අන්නේ ලැබෙන මොහොතේදී අපේ දේශනන් වලින් අහන වටිනාම දේ තමයි සද්ධර්මය සවරන්නට කියන. අන්නේ වෙන ශාසනයක් ලැබුණු මොහොතට අප ලැබෙන වටිනාම දේ තමයි උසස්තම ලාභය තමයි ලාභානුත්තරය තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. අනේ ශාසනය තුළ අප යම් දිනක උපස්ථාන කිරීම වශයෙන් පරිචර්යානුත්තරය කියන කාරණයක් තියෙනවා නම් ඒ ශාසනය වැඩ සිටින බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට අප කරන උපස්ථානය තමයි වටිනා උපස්ථානයක් වඩපත් වෙන්නේ. ඉතින් ඔබ හැම දිනෙක සතුටට පත් ගන්න මුළු කල්පයක් තුළ ලෝකෙ ලැබෙන අනිතම නැවුම වටිනාම පණිවිඩය ධර්මයේ අප මේ ශ්‍රවණය කරන ඒ ධර්මයේ ඇසුර ඒ ධර්මෙහි ආශිර්වාදය රැකවරණය පිළිසර ලබන මේ මොහොත අපේ ජීවිතයේ වටිනාම මොහොත විදිහට සලකන්න ඒ මොහොත ඉතාම ගෞරවයෙන් පිළිගන්නට ඔබ සූදානම් වන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැරසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි අෂ්ටාංග සීලය සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. සංඝං සරණං ගච්ඡාමි. අත්තියන්ති බුද්ධං සරණං ගච්ඡාමි අත්තියන්ති ධම්මං සරණං ගච්ඡාමි අත්තියන්ති සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්චගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි සන්ධින් අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සංඛාදේත සාදු සාදු සාදු හොඳයි පින්තුනි අප මේ උදෑසන අෂ්ඨාංග සීලය සමාදන් වෙච්ච මොහොත සීලේ පිටලාප සමත විදර්ශනා වඩන මොහොත ධර්මය පුහුණු කරනවා කියලා කියන්නේ අප සැබවින්ම ජීවිතයේ සතුට ලබන මොහොත. පිළිතුරු කල්පනා කරලා බලන්න ඔබ ඔබේ ජීවිතයේ කරන බොහෝ දේවල් වලදී ඔබ සතුට ලැබීම කියලා යමක් කරනවා නම් ඒ දේ ගැන ඔබ බොහෝ විට හිතන්නේ කරන කටයුත්ත අවසන් වුණාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ජීවිතේ කරන කටයුතු බලන්න. ඔබේ දරුවා ඔබට ලැබීම ඉලක්ක. දරුවා මවකුසේ පිළිසඳ ගන්න මොහොතේ පටන්ම අපි හිතන්නේ සතුට තියෙන අනාගතය කියලා. සතුට තියෙන දරුවා මේ ලෝකෙට බිහි වුණාම දරුවා ඇවිදිනකොට සිස්සති භාගය පාස් වුණාම ඕලෙව පාස් වුණාම උසස් වෙන පාස් වුණාම ඔහොම තමයි පිනුතනේ බොහෝ විට නිතරම හිතන්නේ සතුට ලැබෙන්නේ දැන් මේ මොහොතේ කරන කටයුත්ත කලියවන් පස්සේ කියලා. වැඩේ ගියත් හිතන්නේ වැඩ පටන් ගත්තොම වෙලා වැඩ ගන්නකම් බලගෙන ඉන්නේ. ගෙදර ගිහලා සන්තෝෂ වෙන්නේ. පින්කම කරනකොට සැතැම හිතන්නේ පින්කම් කළ ඉවරලා අනේ අතපොතු ගාලේ වුණාට පස්සේ සන්තෝෂෙ දෙන්නේ කියලා. ඕනෑම දෙයක් බලන්න පින්නතුනි. අප බොහෝ විට සතුට කියලා හිතාගෙන ඉන්නේ අප යමක් කරනවා නම් අන්න ඒ කටයුත්ත කරලා ඉවරට පස්සේ සතුට තියෙන කියලා. ඒ සතුට කවදාද ලැබෙන්නේ? ඒ සතුට පිනතුනේ කවදා ජීවිතේ ඉන්නේ නැහැ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන මොකද්ද? අදට වඩා හොඳ හිතක් ලැබේවා. සුභ අනාගතයක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ අනාගතේ කවදාද තියන්නේ? කිසිම කෙනෙක් සුභ වර්තමානයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ තමන් කරන වැඩ කටයුතු කළා නේදාසෙට කාලේ සතුට වෙන්නේ කියලා. ඒ නිදහසට කාලේ බලනකොට මොකද තත්ත්වේ? උඹා වයසට ගිහිල්ලා ලොකෝ බෙහෙත් අටෝ ලොකෝ තැමිල්ලා හැරමිටි පුතක් තැමිල්ලා ළමයි ටිකත් ඔක්කොම ඈත ගිහිල්ලා ඥාතීන් ටිකත් නැති වෙලා ගෙදර කවුරුවත් නැහැ පාරවට ගිහිල්ලා ගෙදර මල්ලෙක් පෝසෙත් තමයි ඉතුරු වෙන්නේ සතුට වෙන්නේ නැහැ. පින්නතුනි අප හිතනවා නම් සතුට ලැබෙන අනාගතය කියලා අප සතුට සොයාගෙන යන අය නිසා ජීවිතේ කිසිදාක සතුට විඳින අය නෙවෙයි පින්නතුනි. සතුට විඳින අය කියන්නේ මෙන්න මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ තමයි කරන කියන දේ සතුටපත් වෙනවා. අන්නේ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ හිත පිරිසුදු කරගත්තු ප්‍රමාණයට. ඒ හිත රාග ද්වේෂ මෝහ වලින් හිත මුදවාගත්තු ප්‍රමාණයටයි ඒ සතුට වර්තමානයේ අපේ තියෙන්නේ. අන්නේ ලෝභ ආදී අකුසලලින් සිත මුදවා ගන්න නම් අප නිතරම සිහියෙන් වාසය කරන්න ඕන. මේ ඉස්සරහ හොඳට ඉඩ තියෙනවා කැමති කෙනෙකුට එන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා පොට්ට තියනවා නම් මේ අපස්සෝ ඇයට දෙන්න පොට්ට. අමාරුම කෙනෙක් ඉන්නවා නම් එයාට පොට්ටයක් දෙන්න ඔබේ ළඟ තියෙන පොට්ටේ උනා අමාරු වෙන දැක්කම දෙන්න එක. ඒක තමයි ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ. මේ වෙලාවෙන් ධර්මයේ පුහුණු කරන වෙලාව. අනිත් පැයට උදව් උපකාර කරනවා මේ ළඟ. පහසුවෙන් ඉන්න මේ ඉස්සරහා ඉඳ තියෙනවා කැමතියට එන්න පුළුවන්. ඔය පිටිපස්සෙන් දුවල පුතාලා ඉස්සරහට එන්න. ඉස්සරහට වෙලා වාඩි වෙන්න. අනිත් පැයට වාඩි වෙන්න ඉඩ තියලේ නැහැ. ඔය දුවල පුතා නම්මලත් එක්කම තමයි ඉස්සරහට එන්න. ඇතුළේ යන කාමරේ පොට්ට තියෙනවා කෙනෙක් ගිහලා අරගෙන එනවා. ඇවිල්ලා දෙන්න අය අමාරු වෙයි. හොඳට පහස්යෙන් සැහැල්ලුවෙන් ඉන්න. අනිත්‍යයට උදව්වක් කරන අදහසින්ම හැම වෙලාවෙම ඉන්න. ඒක තමයි ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ. ඒ වගේම හැකිතා පුළුවන් අය හේතු නොවී ඉන්න උත්සාහ කරන්න. හේතු වෙනකොටම ධර්මයෙන් භාගයක් අහිමි වෙනවා Tamanට. විශේෂයෙන් අම්මල දරුණුත් එක්ක ආපු අය දරුවන්ට ආදර්ශයක් වෙන්න ඉන්නවා. අම්ම හේතු වෙච්ච ගමන් තමයි හේතු වෙන්නේ. එහෙම වෙන්න එපා. නිතරම ධර්ම අම්ම කලව ගන්නවා. ඒ නිසා දරුවට ආදර්ශයක් වෙන්න විශේෂයෙන් තරුණ අම්මලා ඉන්නවා. වයස ගමන කමන්නේ නැහැ. හේතු වෙලින කමන්නේ නැහැ. අමාරු අය ඉන්නවා. කොන්දේ අමාරු තියෙන අය. එහෙම අය හේතු වෙලින කමක් නැහැ. පුළුවන් අය පහසුවෙන් ඉන්න. එතකොට තමයි මේ ධර්මය හොඳට තමන්ට ලැබෙන්නේ. ඒ වගේම සාමාන්‍ය කෙනෙක් ඉන්නකොට මූණ පේන මට්ටමින් ඉන්නේ. දොරින් හරි එතකොට තමයි තමන්ට හොඳටම දහම යන්නේ. කෙලින් මේ හාමුදුරගෙ දිහා බලන්න. එහෙන් දිහාම බලන්න. එතකොට සම්පූර්ණ තමන්ට දහම යනවා. ඒ අවස්ථාවේ උපරිම ප්‍රතිලාභය තමයි බලන්න. නිකන් ඇවිල්ලා හේතු වෙලින් ඉඳන් ඉඳලා යනවා. මේ ඉතාම වටින අවස්ථාවක් අද අපි මේ මොහොතේ ඉන්නා. හෙට මේ මොහොත අපට අහිමි වෙන්න පුළුවන්. එනිසා යහින් වෙනවා කියන්නේ මොන බුද්ධෝත්පාදයක් අහිමි වෙන අපට. අපි ධර්මයේ වටිනාම දේ අපිට මොන විශ්මෝත් තින් අපි අබුද්ධෝත්පාද කාලෙක මීගියයි වෙනවා පේනතුනි. ඒ නිසා ධර්මයේ ඉහළම මැසේජ් එක තමන් මෙතනින් අරන් යන්න ඕනේ. අද මේ අරන් යන ගහම ඔබ ඊළඟ දවසේ යන කම කොහොම කරන්නත් ඕන. අඳහරගෙන ගිහලා බෑග් එක පැත්තකින් තියලා ඊළඟ දවස් අරගෙන යන්නත් තියෙන්න එපා. මේ දහම් කරුණ හොඳට මතක තියාගෙන ඊළඟ දවසේ එන අම්ම කොහොම කරන්න. ඒක තමයි මේ දහමෙන් ප්‍රතිඵල ලබන තින මාවත පින්නතුනි. එනිසා අප එහෙම කටයුතු කරන්න උත්සාහ ගනිමු. ඉතින් පින්නතුනි මේ අප ධර්මයේ පුහුණු කිරීම කියලා කියන්නේ වර්තමාන මොහොතේ උපරිම ලෙස සතිපට්ඨානය තුළ ඉඳගෙන අප ජීවත් වෙන්නට ඕන. ධර්මයේ පුහුණු කිරීමයි සතුට විඳීමයි කියන පින්නතුනි එකක්. සැබෑ ලෙසම සතුටට පත් වෙන අප සතුට විඳින්නේ ධර්මය දැනගත්තු දවසට. අපේ ජීවිතේ ඉතාම සැහැල්ලුවෙන් ඉතාම පහසුවෙන් ජීවත් වෙන්නේ අපි සැබෑ ලෙසම ධර්මයට පැමිණිච්ච දවසේ දෙපෙළද. එතකම් අපේ ජීවිතේ සැබෑ සැහැල්ලුවක් නැහැ. මුළු සමස්ත බුදුදහම කියන්නේ සතිපට්ඨානය. අන්නේ සතිපට්ඨානය කියන්නේ ආරස්මික මාර්ගයේ අංගයක්. සම්මා දිට්ඨි පුරිණාම කියලා කියනවා. සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගත්තු සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තාදී මෙන්න මේ කරුණු ටික තමාගේ ජීවිතයේ පියවරක් පාසා පුහුණු කිරීම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. අන්නේම හැසිරෙනකොට පේනවා ජීවිතය හරියම පහසු ජීවත් වෙන්න. හරියට ජීවිතේ රෙක් කාපට් එක රතු පළසක් මතින් තමන් ගමන් කරනවා වගේ. දැන් බලන්න එකක් බලන්න. අපි සම්මා වාචා කොහොමද කරලා කියලා කියමු. බොරු කීමේ වැළකෙනවා, කේලම් කීමේ වැළකෙනවා, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් වැළකෙන පටන් ගත්ත ගමන් ඉඳන්ම ඔබ පින්නොතන අත්දැකලා බලන්න ඔබට ජීවිතේ ලැබෙන පහසුව සතුට. නිතර මැත්ත කතා කරනවා නම් හරිම ලේසි ජීවත් වෙන්න. ඇයි? බොරුවක් කියවන්න කොහොමද පින්නොතන? ඒ බොරුව මතක තියාගන්නවා. කියපු බොරුව කියපු විදිහට මතක තියාගන්නවා. පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඊළඟට එන දවසම බොරුවක් කියුවා එන්නේ. ඒ නිසා අපි බයේ බොරුව දැන් ගෙනු රුපියල් 100ක් දුන්නේ කියමු. 100ක් දීලා අපි කියමු මම 200ක් දුන්නා කියලා තවමකට කියනවා. එතකොට දැන් මේක මතක තියාගන්න ධාරණ නැහැ. ඒකෝ 200ක් දුන්නේ කියලා. දැන් තව කෙනෙක් හම්බුනවා ඒකම කියන්නේ 150ක් දුන්නා කියලා කියන්න බෑ. ඇයි අනේ බොරු දෙක අහු වෙනවා. බලන්න මිනිත්තු 100ක් දීලා 100 මේ දුන්නේ කිව්වොත් කොච්චර සැහැල්ලුවද බලන්න. එතන ඉමාසන්නේ. කාටත් එකම දේ කියන්නේ. මේ වගේ වෙනතුනි විශේෂයෙන් අපි මේ ගනුදෙනු කරන්නේ ඕම් සමග විශ්වාසනීයත්වය අවන්තව නිවැරදිව සත්‍යවාදීව අපි ජීවත් වෙනවා නම් ඒක තමයි ජීවත් වෙන්න තියෙන පහසුම ක්‍රමය. කාටවත් බය වෙන දෙයක් නැහැ. හිතට නම් බරක් නැහැ. අමනාප කෙනෙක් නැහැ. අනිත් අය අපිට සා බේද වෙන්නේ නැහැ. අපි අතින් වැරදි අනුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැම තැනදීම පින්නතුනි අපේ ජීවිතවල පහසුවක් සැහැල්ලුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයේ බුදුහාඳුරෝ උපමා කරලා තියෙන්නේ මණ්ඩපයේ විදම් වික්‍රේ බ්‍රහ්මචර්යයන්. මේ බඹසර මේ බ්‍රහ්මචාරි ජීවිතය ආරස්මික මාර්ගයේ හරියට මිහිරි පානිය මේ බැලුවගේ කියලා. බ්‍රහ්මපේ ජීවිතේ හැම කාර්යයක් අපි සම්මාදිතිය කරනවා නම් අපේ ළඟ නිතරම යහපත් සංකල්පනාන් තියෙන්නේ. අපි කතා කරන වචන නිවැරදි නම් අපේ කායික ක්‍රියා සම්මා සම්මන්තේ නිවැරදි නම් අපේ ජීවන පැවැත්ම සම්මා ආජීවයේ නිවැරදි නම් අපේ උත්සාහය නිවැරදි උත්සාහයක් නම් අපි නිතරම සිහින් ඉනවා නම් නිතර හිත සමාධිමත් වෙන විදිහට වාසය කරනවා නම් මේ හැම මොහොතක්ම පිළිතුරු ජීවිතේ ලස්සන බුද්ධ විඳින අවස්ථාව, ජීවිතේ සෞන්දර්යය, ජීවිතේ ලස්සන දකින වෙලාව. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ඉතාම ලස්සනට සතුටින් සුවදායි වාසය කරන්න. අපේ දරුවන් ඥාති දෙමව්පියන් සමග ඉතාම සතුටින් ආදරයෙන් ගෞරවයෙන් සෙනසින් ජීවත් වෙන විතරක් නෙවෙයි, මේ ජීවිතය අපි අවසාන මොහොතෙහි නැද්දක පියාගත්ත මොහොතෙහි මෙතන අප නැද්දක පියා ගන්නවා එකම ඊළඟ භවය අපට ඇස් දෙක හැරෙන්නේ මීට වඩා හොඳ තැනක පිළිතුරු. එක්ක මේ මට්ටමේ තැනක එනම් මීට එහෙම නැත්නම් මීටත් වඩා ඉහළ තැනක හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්න, ධර්මයේ හැසිරෙන්න පුළුවන් වටා පිටාවක් තියෙන, ධර්මයේ හැසිරෙන, ධර්මයේ ඇසෙන තැනක තමයි අපි ඉපදෙන්නේ. හරියට අස්සේගේ පිටේ ඉඳලා ඇටේගේ පිටර නැඟ වගේ මේ ජීවිතයේ මේ පරම ශරීරයන් වෙනවත් එක්කම අපට ලැබෙන්නේ මෙන්න වඩා සුවදායි භවයක සුවදායි ආසු ශරීරයක් සහිතව යහපත් වටපිටාවක ඉපදෙන්න පුළුවන් විදියට අප සියලුම වටපිටාව සකස් කරගන්නවා. මේක තමයි පිටුනේ සාධාරණයි කියලා කියන්නේ. අනේ සදහාමගේ ගමන කරද්දී පිටුතුනි අප වඩන භාවනා ක්‍රම තුළින් ප්‍රධානතම භාවනා තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. සුඛබුද්ධං අමුඤ්ඤන්ති සදා ගෝතම සම්මා යේ සම්දිවාචරත්වච නිච්ඡං බුද්ධගතා සති. යම්කිසි කෙනෙක් නිරතුරුව බුදුරජාණන් වහන්සේ අනුවගිය සිහියෙන් වාසය කරනවා නම් එතනතා ඉතාම ප්‍රබෝධමත් අවදි වෙච්ච කෙනෙක් වෙනවා කියලා දේශනා කළා. හරියම ප්‍රබෝධයෙන් උදෑසන අවදි වෙච්ච කෙනෙක් වෙනවා බුදුහාඳුරන්ගේ බුදුගුණ යමෙක් විතර සිහි කරනවා නම්. අපසර්ණිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණ සමුදාය මහා කරුණාව මහා ප්‍රඥාව සිහි කරන මොහොත මේ මුළු කල්පයක් තුළ ලෝක පහළ වෙන උතුම්ම මනුෂ්‍ය රත්නය ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය මෙහි කරන මොහොත උන්වහන්සේගේ බුදුමනාව දැන් අප ටික වේලාවක් බුද්ධානුස්සති භාවන වඩන්නයි සූදානම් වෙන්නේ. පින්නතුන් ඒ තුනකා සූදානම් වෙන්නේ. නාසිකංගේවා මුඛ නිමිත්තේවා කියන විදිහට නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව හිත තියාගන්න. නාසය ළඟ හිත තියාගෙන ඔබ දැන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මඩක් සතිමත් වෙන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා හොඳ අවධානයෙන් සිහියෙන් ඉන්න. එහෙම හිත තියාගන ගමන් දැන් මා බුදු වුණ වඩන්නයි සෝදානම් ගන්නේ. මා සරණ ගිය මගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සංතානය ඉහළටම දියුණු කරගත්තු උත්තම මනුෂ්‍ය රත්නය සිහි කරන මොහොතේ මොහොතක් ඇස් දෙක ඇරලා මේ ප්‍රථම වහන්සේ දෙස හොඳට බලන්න. ඒ සිතුවිල්ල, ඒ සිතුවම හොඳට හිතේ මවාගෙන ඇස් දෙක අඩවන් කරගන්න. එදා බුදුහාමුදුරුවෝ බොමෙඩදී සම්බුද්ධත්වයට පත් වන මොහොත සිහිපත් කරගන්න. ඒ උතුම් බුදුහාමුදුරුවෝ මා ඉදිරිපස දැන් වැඩ සිටින මොහොත. Mm-hmm. වහන්සේ ලෝකයාගේ සියලු පුද සැකිලි ලබන්නට සුදුසු උත්තමෙක් වුණා. මේ ගුණයට අපි කියනවා අරහන් කියලා. බුදුරජාණන් වහන්සේ ඉදිරිවිද ඥාන ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් සහ නැත්නම් ප්‍රථම ධ්‍යාන ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් සහ සීල ඉන්ද්‍රිය සමරය ආදී උතුම් චර්ම ධර්මයන්ගෙන් යුක්ත වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා විද්‍යාචර සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ. බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ඊටමත් ප්‍රසන්න සියලු ගමන් විලාසයක් වුණා. ආශාව යථාම ප්‍රියසේලී ප්‍රසන්න වූ වාසනාවක් වුණා. මෙන්න මේ සම්මතසේලේ ගමන් විලාසය හා ප්‍රියසේලී වචන නිසා අපි උන්වහන්සේට කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ ලෝක නිදෝ බුදුරජාණන් වහන්සේ කාමලෝකාදී තුන් ලෝකයන් සත්ත්ව ලෝක සංස්කාර ලෝක අවිසංකාර ලෝක කියන මේ තුන් ලෝකයන් අතිබුලක්සේ මැනවින් පසක් කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා ලෝක විදෝ කියලා. ලෝක විදෝ ලෝක විදෝ ලෝක විදෝ බුදුරජාණන් වහන්සේ දුක් ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පමණක් නොව බුද්ධෝසෝ භගවා බෝධහය ධම්මං දේශේති කියපු විදියට උන්වහන්සේ අනිත්‍යයි අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. අපි මේ ගුණයට කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ මහදේවා බුදුරජාණන් වහන්සේ රාගාදී ක්ලේශයන් ප්‍රහීණ කළා. ඒ වගේම මෙලොව වැඩ සිටි භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ වුණා. බුදුරජාණන් වහන්සේ කිනු උතුම් ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා අපෙන් දෙන බුදුගුණ වඩම මහතෙන් තේම තියාගන්න අනිත්‍යයේ ක්‍රියාවන් නිසාවත් සද්දපද නිසාවත් ඔබේ හිත ඔබ වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. ඔබ හැම දිනෙක මේ බොහෝ වෙහෙස මාසියල මේ දින වෙන් කරගෙන ලොකු කැපවීමකින් මේ ස්ථානෙට එන්නේ. ඒ වගේම මේ ආමුදුරු තුමාක් මහත්යන වැඩසටහන සාර්ථකව පවත්වන්නේ පිනුත්නේක හොඳට හිතර ගන්න. ඔබ බෑග් එකක් අරන් ආව නම් ඒක ඔබේ ළඟම තියාගන්න. ඔබේ ෆෝන් එකක් ඔබ පාවිච්චි කරනවා නම් ඒකේ සද්දයක්ම නාටකයක් දැක්ස වෙන්න ඕන. නැත්තම් ඒ බෑග් එකක් අරන් ඈතට ගිහිල්ලා ඉන්න. තමන්ගේ ෆෝන් එකේ රීල්ස් යනකොට තමන්ට පාන කරගන්න බැරි නම් ඉමේ ඉස්සෙල්ලේ බෑග් එකක් අරන් ඈතටම යන්න. අනිත් අතට කරදරයක් නොකර. ඒනම් සමහර ෆෝන් වල එලාම් දාලා තියෙනවා. එළාම එක දිගටම වදින ඕෆ් කරනකම් වදිනවා ඒක. ඒව දාන්න කෙනෙකුට පිළිගන්න හදාගන්න බැරි නම් නැත්තම් අනිත්‍යයට බාධාවක් කරන්න එපා. අනිත්‍යයි හිතනක් වෙනවා මේ වෙලාවෙ. මේ හිතනදරන වෙලාව මේ හිතනක් කරගෙන යන්නේ. ඒ නිසා අනිත්‍යය සැලකිලිමත් වෙන්න එහෙම කෙනෙකුට කරදරයක් වෙන උදව්ව කරන්න පොඩක් යන්න. තමයි බෑග් එකේ තියෙන රීල්ස් යනවා යන්න ගන්න තමයි බෑග් එකේද කියලා. ළඟ ඉන්න තනහින කෙනෙක් ඉනවනම් එයාට කියන්නේ කියලා එයාට උදව් කරන්න ඒකට. අනේ මගේ ෆෝන් එකනේ මන් දන්නේ නැහැ කියලා ඇස් දෙක බැහැ නේද හරියන්නේ නැහැ. ඒ එක සිද්ධිය නිසා නම් බොහෝ දෙනට බාධාවක් ඒක. මට නම් පුද්ගලික බාධාවක් නැහැ. නමුත් මෙතන කී දෙනෙක් නම් ඒක පියරපත් කරනද කියලා කියලා බලන්නකො. එහෙම වෙන දෙන්නේ නැහැ මෙතන හුවා දැනුවත් කට්ටිය නෙමෙයි ඉන්නේ. අයිතත් මෙතන ඉන්නේ බාගයක් උපයන්න හොඳ රැකියා කරන කට්ටිය නෙමෙයි ඉන්නේ. ඔබ බුද්ධිමත් වෙනකොට වැඩක් තැන් තැන් වැඩක් කරනකොට ඔබේ අතපසුවේ විතරක් නෙවෙයි අනිත් කෙනෙක්ගේ අතුමරුවක් වෙනවා නම් ළඟ කෙනාට නිඳ කියලා නම් පොඩක් අවදි කරන්න යන්න. ළඟ කෙනෙක් වැටෙනම පොඩක් අල්ල ගන්න. ඒක තමයි ධර්මයේ කුණු කරනවා කියලා කියන්නේ. නැත්තම් මේක පින්නතුනි මේ ධර්ම තමයි ලෝකෙට යන්නේ නැහැ. මේක සම්පූර්ණ මේ ප්‍රායෝගික ධර්මයක් මේක. ධර්මයේ පිළිවෙලෙමයි සාමාන්‍ය ජීවිතය දෙකක් නෙවෙයි. මේ දෙකම එකක් වෙන්නවනේ. ළඟ ඉන්න කෙනාගේ ලොකු සද්දයක් වෙන්නේ තමන් ඉස් දෙක පියාගෙන හිටියට හරියන්නේ. ඒක එතන ගිහලා යන්න කියලා ඒ බෑග් එකත් ඒක කරනුනේ මේ වෙලාවේ. ඒක තමයි මෙතන කරන ධර්ම පුහුණුව. ඒක හැබැයි කේන්ති අරගෙන නෙමෙයි කරන්නේ. ආයුධ සිලෝ නෙමෙයි කරන්නේ. ඒක මෛත්‍රී කරන්නේ. එහෙම නොකරන පිළිතුරු මේ ධර්මංගේ අපිට ඉදිරියට යන්න මේ අවුරුදු 100ක් බණ හොවත් අපේ ජීවිතවල වෙනසක් එන්නේ නැහැ. අපේ ජීවිත වෙනසක් නොවෙන්නේ මෙන්න මේකින්ද? මේ ප්‍රායෝගික බව නැති නිසා. ඒ නිසා අප ධර්ම පිළිපදවන වගේම ඒකේ අනිසංස ළඟ කෙනාට යන්න ඕනේ. ඒ වගේම තමන් ළඟ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්න මට නිදිගොත් කතා කරන්න කියලා. කලින් අවසර දෙන්න මට නිින්ද යන ගුලන් දෝය පුතේ අනේ මට ගිය කොට අවදි කරන්න කියලා. එහෙමද කියන්නේ? එතන මේක තමයි පිළිතුරු මේ ධම කියලා කියන්නේ. මේක නැතුව අපි පැය ගාණක් ඇස් දෙක පියාගෙන හිටියත් කතා කරත් අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැහැ. කාට හරි මෙතන කාදේ ඇවිල්ලා බඩගිනින ළඟින්නක් කියන මට බඩගිනින කියලා මේ කෑම තියෙනවා. කැම ටිකක් කන්න කියලා. මෙතන කලන්ද දාලා වැටලා ඉඳීදී අපි පාන කරට සාර්ථක වෙන්නේ නැහැ. සීනියම් ආරු හරි කාට හරි තියෙනවා නම් කැම නිතර ඕන වෙන කෙනෙක් ඉන්නවා නම් ආගරට කියලා තියෙනවා. හාල මට කැම ටිකක් ඕන වෙනවා කියලා. ඔන්ලයින් කියලා කැම ටිකක් ගන්න කුසිය කැම තියෙනවා. මේක තමයි පිනොතේ දහම කියන්නේ. මේක නැත්නම් මොනවද කතා කරන්නේ? ඉතින් මේව තේරුම් ගන්න මේ දහම අරියද පිනොත අපි මේ ඊටාම සරල දේ ඉඳන් අපි ඊටාම ගැඹුරු දේ දක්වා මේ දහම කතා කරන මොහොතේ ඉතින් ඒකට බාධා කරන්න එපා. බාධා වෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ළඟ ඉන්න කෙනෙකුට උදව් කරලා යාකේ බාධා නම් හරවද? නැවත ඔබ බලමු ඔබේ ෆෝන් ඔන් කරලා තියෙන කියලා. ඔක්කොම පොඩ බලන්න. ෆෝන් ඔෆ් කරගෙන ඔක්කොම. නැතුව කරන්න බෑනේ මේක. මේ දවස් අපරාධ නැසි වෙනවා. දැන් මේ 80ක් 100ක් මෙතන ඉන්නෝ කී දෙනෙක් නම් කොච්චර වටින කාලෙද මේ? තමන් දන්නේ නැත්නම් ළඟ කෙනාට කියලා ඔප් කරන්න එපා. ඔක්කොම කට්ටිය ගන්න. තමන්ගේ මල්ල තමන්ගේ ළඟම තියාගන්න. මලු එහෙම තියලා ඉන්න එපා. තමන්ගේ බෑග් එක තමයි ගියන්නේ. හැබැයි ඒක නිතර පොඩි කරන්නේ පොලිතිනේ මෙහෙම කරනකොට සද්ද වෙන බාධාවක් ඒක. ඒක පැත්තකින් හිමින්සරේ තියලා තියෙනවා. මේ පාඩම ගන්න නැතුව මොනවද කතුවන්නේ බෑ ඊට පස්සේ. මේක තමයි පළවෙනි පාඩම. එකිනෙක දෙන්නේ එහෙම වෙන්න පුළුවන්. නමුත් දැන් මේක එක දිගටම නැන්නේ. දවසෙන් මට නිසා වෙන්න පුළුවන්. නමුත් එහෙම හිටියොත් තුඹ දෙන්නේ හිත නැර කරගෙන යන්නේ නැහැ ඊට පස්සේ. හැබැයිම 50ට 100 තුරු ඉඳලා කොහේ ඉන්නවද මෙතන? උදේ 4 ඉඳන් එනවා ඉන්නවා මෙතනද? ඈ. එන්නේ එහෙම වෙන්න දෙන්න එපා. අනිත් පැත්ත බලලා ළඟින් ඉන්න කෙනාට එහෙම කරදරයක් කරනවා නම් එයාට බලන්න. හොඳයි එහෙනම්. කවුරු සාදු කරයක් වත්තන්න? සාදු. සාදු. එතනම වැඩගත් භාවනා කමඩන්නකට පිළිසෙලට අප සෝදානම් වන්නේ මෛත්‍රී භාවනාව. ලෞකික වශයෙන් අපේ ආධ්‍යාත්මික කුසලයේ ඊළඟම දියුණු කරගත හැකි සදහාමාවක බුදුරජාණන් වහන්සේ අපගේ ඊටා මෛත්‍රීන් දේශනාවට වදාළ මෙත්තා චේතෝ විමුක්තිය මෛත්‍රී භාවනාව. දැන් මම වඩන්නට සූදානම් වන්නේ හොඳට තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. තමන්ගේ ශරීරය ගැන හොඳට සතිමත් වෙන්න. වමතෝලින් දකුමට තියාගෙන ශරීර නිජුව සැහැල්ලුවෙන් තියාගන්න. නාසය ආශ්‍රිතව වර්තමානය තුළ හිත තියාගන්න. මෙම නගරයේ දිවිසෙන සියලු සත්වයෝ නිදුක් මෙම පලාතෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෙම රටේ ජීවසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම මහාද්වීපයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ මුළු ලොවෙහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සෞසතේ හැම ඔබ බලන්න ඔබේ ජීවිතය තව මොහොතකින් නැති වුණොත් මිය ගියොත් ඔබ ඉපදෙන තැනගෙන ඔබට කිසියම් විදිහක හැඟීමක් තියෙනවද? ඔබ සුගතියට යනවා කියන විශ්වාසයක් ඔබට තියෙනවද? දැන් මේ මොහොතේ අපි මිය ගියොත් ඒ මියන වෙලාවේදී ඔබට මොනවද ඔබ හිතේන්නේ සාමාන්‍යයෙන්? දැන් තියෙන මානසිකත්වය අනුව ඔබ දැන් මැරෙනවා කියලා කියෝනි කවුරු හරි ඔබට මොනවද ඒ වෙලාවට වැඩිපුර හිතෙන්නේ? ඒ දෙ කියන්න ඕනේ ඔබ හිතගන්න. තවත් හත්පර 10කින් නැත්නම් විනාඩියකින් ඔබ මියනවා කියලා කිව්වොත් ඔබට ඒ වෙලාවේ වැඩිපුරම හිතගෙන අරමුණු හතරක් පහගෙන ඔබ හිතන්න. ඔබේ දරුවන්ද, ඔබේ ගෙදරද, ඔබේ ඉඩමද, ඔබේ රත්තරන් බඩු ටිකද, ඔබේ ශරීරයද, ඔබේ සල්ලි ටිකද, ඔබේ වාහනයද? මෙන්න මේ දේවල් ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ අම්මට තාත්තට තනකපු දෙයක් පන්සියේ රැකපු විදිහ බුදුජාන වහන්සේගේ බුදු ගුණයක් සියලු සත්වස් ලෝකපත්‍යයෙන් හැඟීම අනිත්‍යතාවය භාවනා කුටියක් පෝෂණය කරපු ආකාරය ධර්මතාවයට උදව්වක් කරපු විදිය ධර්ම දානෙකින් නම් කරපු විදිය මානෙන නියම කරපු සැටේ නිදහස් කරපු ආකාරය අවේදානේ දේම මත මෙන්න මේ වගේ සිතුවිල්ලන් ඔබට එන්නේ කියලා ඔබම ඔබ ගැන විමසලා බලන්න. මෙන්න මේකෙන් පිනතින ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මෙතෙක් ආපු මේ ආගමික ආධ්‍යාත්මික ගමනින් ඔබ කොයිතරම් දුරට ප්‍රයෝජනයක් ලබාගෙන තියෙනවාද කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් ඔබ බලන්න ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නේ මොනවද? ඔබ දවසට වැඩිපුර කරන්නේ මොනවද කියන කාරණේ අදාළද? ඔබ දවසට පැය 8ක් 10ක් කාර්යකාරී වැඩක් කරන්න කියන වෙන පුළුවන්. ඔබ දවසට පැය 12ක් 15ක් වැඩ කරන කෙනෙක් වෙන පුළුවන්. ඒක නෙමෙයි ගැටලුව. ඔබට දවසට වැඩිපුර මොනවද හිතෙන්නේ? කියන්න එපා. ඔබම හිතනවා. මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔබ යන්නේ සුගතියටද, අල්ලා තැනකටද කියලා 60ක 70ක විතර ප්‍රමාණයක් හිතන්න පුළුවන්. ඔබට මේ හිතන දේවල් වලින් වැඩිපුර හිතෙන්නේ ඔබ අත්හැරලා යන දේවල් නම් ඔබේ ගමන පල්ලෙහාට යන්න. ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ ඔබ අත්හැරලා යන්න. නැත්නම් ගේ දොර ඉඩ කඩන් දරුවන් හරක බාන මේ වගේ දෙයක් නම් ඔබට වැඩිපුර හිතෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඉන මානසිකත්වයෙන් පල්ලෙහාට මේ ඔබට දවසට වැඩිපුර ප්‍රමාණයක් හිතෙන්නේ ඔබට රැගෙන යන පුළුවන් කුසල චේතනාවක් නම් ඔබ කරෝ පින්කම රැකපු සීලය දීපු දානය මව්පිය උපස්ථානය සමත භාවනා කමටහන විදර්ශනා භාවනා කමටහන මෙන්න මේ වගේ කරුණක් නම් ඔබට වැඩිපුර දවසට හිතෙන්නේ එපාතකින් ඔබ දිනපතා සතුටින් ඉන්නේ අන්තයෙන් ඔබේ ජීවිතය කොයි අවස්ථාවක මිය ගියත් ඔබ මීට වඩා ඉහළ තැනකට යන්නට මානසිකව සෝදානම් වෙලා ඉන්නවා කියන කාරණයයි ඒකෙන් කියන්නේ. පින්නතුනි මේ මිනිස් ලෝ ඉපදෙච්චයි විදියට විශේෂයෙන් සුගතියක් ලැබුවා විදියට අපේ පින්නතුනි අනිවාර්යෙන්ම මෙන්න මේ සසර ගමන ගැන නිශ්චිත හැඟීමක් අවබෝධයක් තියෙනට ඕන. සංඛාර උප්පත්ති කියන සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, සෘතුමන්ත භාවය, ත්‍යාගමන්ත භාවය, ප්‍රඥාව වැඩිපුර පුරුදු පුහුණු කළා තියෙන්නේ එතනත්තා කොයි අවස්ථාවක මේ කියයි කොයිතරම් සංකීර්ණ කාරණයක් නිසා මේ කියත් එතනත්තා කිසි විදකත් දුගති ගාමි වෙන්නේ නැහැ කියන කාරණය. ශ්‍රද්ධාව යම්කිසි කෙනෙකුට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැනද ධර්මය ගැනද සංඝරත්නය ගැනද කියලා බලන්න. තමන් දවසට වැඩිපුර වාරයක් තමා රකින පංචශීලයේ සීමා වෙනවා නම් අනේමම මේ වගේ සීලපද ටික ආරක්ෂා කරන කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් සොරකමෙන් වැරදි කාම සේවනයෙන් ප්‍රාණඝාතයෙන් මුසාවාදී මන්ත්‍ර විභාගයෙන් මම වැළකීච්ච කෙනෙක් කියලා නේද හිතනවා. මේක සීලන්ත භාවය. මේ මෙන්න එක තමන්ගේ සිතට ලොකු ආහරණයක් ලැබෙනවා. ඊළඟ කාරණේ තමයි තමා ලැබූ ධර්මඥානයේ සෘතුමන්ත භාවය. කුසලයේ කියන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් පියාගෙන නැත්නම් දුකේ හට ගැනීම නිරෝධය පරිසංකාදී ආර්ය සත්‍ය සංකල ආරසිනිය මාර්ගයේ බොජ්ජං ධර්ම මෙන්න මේ වගේ කරුණක් තමාට ධර්ම කරුණක් විදියට නිතර නිතර තමාගේ සිතේ වැඩ කරනවා නම් ඒ කියන්නේ සෘතුමන්ත භාවයෙන් තමන් හිත පිළිල තියෙන්නේ. ඒ වගේම තමන් දීපු දානයක් වෙන නිතර සිහි වෙනවා නම් අත්‍යවශ්‍ය දෙයක් ගැන සතුට වෙනවා නම් අත්‍යවශ්‍ය දෙයක් ගැන සතුට වෙනවා නම් පිළිතුරු. ඒ අත්‍යවශ්‍ය දෙය හැම වදාගෙන නම් බැහැ. මං අහවල් දේ පූජා කළා මමයි ඒක දුන්නේ කියේ කියන එක ඒක අත්‍යවශ්‍යම නෙවෙයි පිළිතුරු. ඒක තව දුන්නටත් නාලගෙන. දුන්නා නම් අත්‍යවශ්‍ය දෙයක් ගැන සතුට වෙනවා. අනේ මම මේ දේ ජීවිතෙන් අත්‍යවශ්‍ය නේද? ඒ අත්‍යවශ්‍ය දෙය නිසා යම් කිසි කෙනෙක් සහනෙන් සතුටෙන් සේවයක් ලෝකෙට කරනවා නේද කියලා ඒ විදිහට බලන්න ඕන. අපි මම මේක දුන්නේ ඒ දීපු දේ හරියට තේරුද දන්නේ නැහැ බලන් යන්න ඕන. ඒ වගේ නැඹුරුකට යනවා නම් දැන් මෙතන අපිට ඒකෙන් තව බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා දීපු දේ සම්පූර්ණයෙන්ම හිතේම අත්හැරලා දෙන උත්සාහ කරන පිණුතුනි. ත්‍යාගන්ත භාවය කියන්නේ ඒක. දත්වා චත්ත මනෝති කියලා සඳහන් කරනවා ඒ දීපු දේ ගැන සමාධිලි වල සතුටටපත් වෙනට ඕන. ඒ දීපු ගැනගෙන නැවතයක් බලාපොරොත්තු නොවෙන්නට ඕන. ඒක නාඩුගානේ තමන්ට ප්‍රශංසා කරයි කියනොත් බලාපොරොත්තු වගේ නම් නැහැ. එහෙමනම් තමයි කත් කරලා නැහැ. අපි මෙච්චර දෙයක් දුන්නා කිසිම ගුණයක් නැහැ කියලා වගේ හිතනවනම් වෙනතුනේ දීලා නැහැ අපි හරියට. දුන්න නම් එච්චරයි ඒ ගැන තමා දුන්නා ගැන සතුට විතරයි තමන්ට තියෙන්න ඕන. ඒ දෙය ගැන අපේක්ෂා තියාගන්න කොහොමද නැහැ. ත්‍යාගන්ත භාවය කියන්නේ මේකයි. ඒ වගේම පින්නතුන ඔබේ ජීවිතයේ ලොකු කරදරයක් ලෙන මරණසන මොහොතක් ඇති වෙච්ච අවස්ථාවකදී හොඳට බලන්න ඔබ දීපු දානයක් ඔබට මතක් වෙනවද කියලා. ඔබ දීපු දානයක් ඔබට මතක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ලොකු දෙයක් වෙන්න ඕනේ, පොඩි දෙයක් වෙන්න පුළුවන්. යම් කෙනෙක් බඩගින්නින් ඉන්න වෙලාවක ඔබ බඩගින්නින් හිටපු මොහොතක කන්න හිටපු බත්පද වෙන්න පුළුවන්. ඒක පිනුතුනේ මහා ගොඩනැගිල්ලක් දන් දුන්නට වඩා පිනක් වෙනවා ඒක. ඔබ දැඩිය බඩගින්නින් ඉන්න වෙලාවේ කෑම කන්න හැදුවා කන්න හදනකොටම තවත් බඩගින්නින් ඉන්න කෙනෙක් ආවා. ඔබ එහෙම භාගයක් දුන්නා. නැත්නම් ඒකම දුන්නා. මෙන්න මේ වගේ සුවිශේෂී විදියට සමාජ ජීවිතය අත්හැරපු දෙයක් ගැන තමන්ට මතකේ දැන තියෙනවද බලන්න. ඔබ දාන අප්‍රමාණ දෙයක් නැති. හැබැයි ඔබේ මතකේ රැඳෙන දානයක් එහෙමක් තියෙද කියලා බලන්න. ඔබගේ ශාරීරික ලොකු ලෙඩක් හැදිච්ච වෙලාවකදී වෛද්‍ය ප්‍රතිකාර කරනකොට සමහර වෛද්‍යරු කියනවා දැන් ඔබට සර්ජරියක් කරන්න හදන්නේ ඔබ දැන් මතක් කරගන්න ඔබ කෙනෙකුට දීපු හොඳම දානයක් මතක් කරගන්න කියලා. බලන්න පින්තුනි ඒ වෙලාවේදී ඔබට මතක් කරගන්න පුළුවන් දානයක් තියෙනවද කියලා? දාන නම් වන්දිලා තියෙන්නේ නේද? හැබැයි පින්නතුනි ඒ වගේ මතක් කරගන්න පුළුවන් දානයක් තියෙද කියලා බලන්න. අන්න එවැනි අත්හැරීම්, අන්න එවැනි ත්‍යාගයන්, අන්න එවැනි දානයක් තමයි පින්නතුනි දීලා තියෙනවා. දුප්පත් ළමයෙකුට ඔබ ඉතාම අමාරු මතක සම්බුදු දෙනා කරන් දුන්න කියමු. ඔබට අමාරුම වෙලාවක වෙනත් කෙනෙකුට කැම වෙලක් දුන්න කියලා කියමු. අනේ දේවල් පිළිබඳ හොඳට මතකේ රැඳෙනවා. ඒක තමයි තමන්ගේ ඇතැමිට ඊළඟ භවයේ තීරණය කරන්න හේතුව වෙන්නේ. ආගමික සාහිත්‍ය එක්කලා කතාවක් තියෙනවා. මොකද මේ කතාව එක්තරා කෙනෙක් මිය ගිහිල්ලා දිවි ලෝකයට දිවි ලෝකේ යනක දෙවියන් වහන්සේ මෙයා ළඟට කැඳවනවා. කැඳවලා අහනවා ඔබ දන්නවද ඔබ මොන පින්කම කළාද මේ දෙවියන් ළඟට ආවේ කියලා. මෙයා කියනවා. මෙයා කියනවා පොල් දෙවියන් වහන්සේ මම වා මිනිසුන් උදව් කළා. මිනිසුන් ගෙවල් දොරක් හදලා දුන්නා. මම හිතනවා ඒ පින්ෙන් තමයි මම මේ දිවි ලෝකෙ එන්නේ නැත්තේ කියලා. දෙවියන් වහන්සේ කියනවා නෑ නෑ ඒ පින් වලින් නෙවෙයි මෙයා. ඊට පස්සේ කෙනෙක් මං වා දුප්පතයන කෑම බීම දුන්නා කාලයක් නෝ මං හිතනවා අනේ දේවල් වලින් තමයි මට ඉන්න ලැබුණේ කියලා. නෑ නෑ නෑ ඒ දීපු කෑම බීම වලින් නෙමෙයි ඇවිල්ලා. මම බොහෝ කාලයක් ලෝකෙට උදව් උපකාර කළා. නෑ ඒ කිසිම දෙයක් නෙවෙයි මේ ලෝකයට ආවේ. ඊට පස්සේ මේ නැත්තම වෙන අඳ ගන්නවා තමයි මොන පිණිඳ මේ ලෝකෙට ආවේ. දෙවිය කියනවා ඔබට මතකද ඔබ එක දවසක් ගොඩනැගිල්ල හදන්න ගිහින් වෙලාවකදී ඒ ගොඩනැගිල්ල අන්තිවාරම කපලා ඒ අන්තිවාරමේ වතුර තිබ්බා වලේ. ඒ වතුර වලේ තිබිච්ච කූඹිය කොබ ඇඟිල්ලෙන් අරගෙන එළියට දැම්මා. ඒ සතාගේ ජීවිතේ බේරුවා. අන්න ඒ පිනෙන් තමයි ඔබ මෙයාට ඇවිල්ලේ. ඊට පස්සේ මේ තැන් තහනවා ඉන්න ස්වාමීන් වහන්සේ මම අනිත් රූපින් කන්නේ නැද්ද? ඔව් ඔබ පින්කම් කළා තමයි. හැබැයි ඒ පින්කම් ඔබ හුඟක් කරේ ලෝකෙට පේන්න. කීර්ති ප්‍රශංසාවට කලී. තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි වුණ ඔබගේ වගේ. ඒ බොහෝ පින්කම් ඔබ අවංක නෙමෙයි කලී. නමුත් ඔබ ජීවිතයේ මේ පින්කම් ඔබ කලී අවංකව. ඔබ කාගේවත් ප්‍රශංසාවකට නෙමෙයි කලී. ඔබ කාටවත් පෙන්වන්න නෙමෙයි මේක කලේ. ඔබ වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ කලේ. ඔබ මේ කුඹිය අරන් දැම්මේ ඉතාම සත්භාවයෙන්, ඉතාම අවංකව සම්පූර්ණ ඔබේ වෙලාවේ කැප වෙල හිටියේ. අන්තිේ පිරෙන් තමයි ඔබගේ දිවි ලෝකයට ආයේ කියලා. බලන්න වෙනතනි. මායික සඳහන් කලේ ඔබ බලන්න. ඇත්තටම ඔබ ඉතාම දුෂ්කර මොහොතක ඔබට සිහි කරගන්න පුළුවන් තරමේ මේ පින්කම් තියෙද කියලා කිව්වේ ඒකයි. ඔබ බොහෝ දෙනාට ඒ මතක් වෙන්නේ නැහැ. ඇතැමිට ඔබ ලොකු භාවනාවක් කොයි පොඩියක් පූජා කරගෙන පුළුවන්. ලොකු ධාතු මන්දිරයක් පූජා කරගෙන පුළුවන්. හැබැයි ඒ ධාතු මන්දිරය ඉස්සරහ ඔබේ නම ගහන්නට ඕන. ඒ නම විවෘත කරන්නට ඕන. නම නොගැවුවොත් මොකද වෙන්නේ? ඔබ කැමති නැහැ ඒකට. ඔබ නම නොගහනවා නම් ඔබේ ඒ දානේ පූජා කරන්න නෑ දැන්. ඔබ භාවනා පොඩි හදට තියෙන වෙන පුළුවන්. හැබැයි හදපු දේවල් ඒ හදපු දේවල් ඔබේ නම නැතුව නිර්නාමිකව එකතලා නම් අන්නේ ඔබේ මතකේ හොඳට දැනෙනවා. අපි සමහර විහාරස්ථානවලට යනවා අපි දකිනවා ඒ පන්සලේ හාමුදුරුවෝ සම්පූර්ණම කාලේ ගත කරලා මිනිස්සු මෙහෙවලා විශාල ගොඩනැගිලි හදලා තියෙනවා. ඒ හාමුදුරුවන්ගේ නමේ බෝඩ් එකේ නැහැ. ඒ මහත්සේජ හාමුදුරුවන්ගේ නම නැහැ මේකේ. අන්න එයාගේ කුසලිය බලවත්. අනෙක් සාපේරතුනි අප මේ කරන දේවල් වල අර්ථයක් තියෙනට ඕන. මේ අපි ජීවිතේ කරපු පින්කම් වල ගැඹුරක් බරක් තියෙනට ඕන. අන්න ඒකෙන් තමයි අපේ ඊළඟ සුගතිය තීරණය වෙන්නේ. අන්න ඒකෙන් තමයි අපේ මානසික සුවපත්භාවයේ අපි කොච්චර මානසික නිරෝගීද කියන එක කියන්නේ. අන්න ඒකෙන් මෙන්න මේ හැමදේම කියන්නේ අපි මනවේ මේ ත්‍යාගවන්ත භාවය පුරුදු කරා කියන එක. ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. පඤ්ඤා කියන්නේ මේ හේතුඵල ධර්ම. රූප ආදී ස්කන්ධ පංචකයේ හේතු වැඩි කල හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණේ. අනිත්‍යතාවය. සමුදය ධර්මයන් පස්සේ විහෙරති, වය ධර්මයන් පස්සේ විහෙරති කියන කාරණේ. පින්නතුනි ඔබ ජීවිතේ කරපු පින්කමක් අත්කරපු දෙයක් දීපු දානයක් මේ වෙලාවෙන් හොඳට මතක් කරගන්න. ඒක ඡාගනසුති භාවනාවක් වෙනවා. එක විනාඩියක් තුළ ඔබ මේක මතක් කරගන්න. ඔබ ජීවිතේ දීපු හොඳම දානයක් මතක් කරගන්න. එහෙම ඒවා තියෙනවද? නැතුව වගේ මම හිතන්නේ සමහර අය මොන බලකොට වෙන්නේ. පින්කම් නම් ගාක් කරලා තියෙනවා මතක් කරගන්න පුළුවන් එකක් නම් නැති වගේ මොන දෙයක් බලවම් පේන්නේ. එහෙනම් අර බෝඩ් වලට දීපු දාන වගේ බෝඩ් ගහගන්න කරුවේ වගේ තමයි බලනියම පේන්නේ. එහෙම වෙන්න බෑ. හොඳට ලස්සනට පිරිසිදු සුදු වස්ත්‍රයක් වගේ පේන අම්මට තාත්තට සැලකපු විදියක්, අසරණ දරුවෙකුට පිළිහිඳ වෙච්ච අවස්ථාවක්, වයසක කෙනෙකුට උපස්ථාන කරපු විදියක්, ළෙඩ වෙච්ච කෙනෙකුට බෙහෙතක් දීපු අවස්ථාවක්, මේ සිතුවිල්ල හොඳට සිහි කරගන්න පිළිතුරේ මේ සිහි කිරීමට කියනවා ඡාගානුස්සති කියලා. දීපු දානය අනුව සිහිපත් කිරීම මේක භාවනාවක් වෙනතනේ. හිත සමාධිමත් කරන කමඨහනක්. මේක නීවරණ යටපත් කරන සමත භාවනාවක්. මේකට කියනවා ඡාගානුසුති භාවනා කියලා. ඔබ මානසිකව දෙන දාන වෙන්න පුළුවන්. මේ පිළිතුර බොහොම ශ්‍රද්ධාවෙන් උදෑසනම දානය සෝදාන කරලා ආරණ්‍ය වලට පන්සලට අරගෙන යනවා නේද? ඒකම තේගනක් ඇති ඔබ කොච්චර සම්බන්ධ ඔබේ කරන්නේ බලන්න. ඉතාමාසෙන් හරියම්බ කරපු දෙයි කලින් ගිහිල්ලා එකතු කරගෙන ඇවිල්ලා කොච්චර පිසිදුන හදල නේද? කොච්චර සම්බන්ධ ඔබ අරගෙන එන උදේ පාන්දර ආරණ්‍ය මාසලටනේ ඔව් එහෙම සිහිපත් කරන්න පිනතුනි. ඒක ඡානන්සෙත් බානක් වෙනවා. අන්නේ සිතිවිල්ලත් එක්කම අපි උදෑසන මුල් ඇඳකේ කාලයේ මෙතන නිවටපත් කරනවා. මේ උතුම් සලේ බලයෙන් ඔබ අප හැම දිනාටම ධර්මාභෝධයම සෙනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පඤ්චාච නින්දුක්ඛා භයං පඤ්චාච නිබ්භයා සෝකම් පඤ්චාච